ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලස්සික සෙනුරත්න මහත්මයා ඒ වගේම චන්ද්‍රිකා නෝනා ආදරණීය මෑණියන් පෙරමුණේ තබාගෙන අද දින ඉතාම වටිනා අනුස්මරණීය පින්කමක් සිදු කරපු අවස්ථාව ආදරණීය පියතුමා තිස්ස සෙනුරත්න මහත්මයා මිය ගිහිල්ලා වසර දෙකක් ගත වෙන අවස්ථාවේදී එතුමාට පුණ්‍යානුමෝදනා පිණිසත් ඒ වගේම වසර 3කට කලින් මිය ගිය චන්ද්‍රා උදලාගම පියතුමාට පුණ්‍යානුමෝදනා පිණිස සිද කරපු ප්‍රාප්ති දානමේ පින්කමයි මේ නිමාවටපත් කළේ. ඉතින් ඔබ හැමදෙනාම බොහොම වාසනාවන්ත අය. මම දැන් ලසික මහත්මට මතකද දන්නේ මම මීට අවුරුදු 4-5කට කලින් දානයක් දෙන වෙලාවේ කිව්වා ඔබ දෙපළ හුඟක් වාසනාවන්තයි කියලානේ. මතකද? එහෙම කියන අවස්ථාවේ මම එක කාරණයක් කිව්වෙම වාසනාවන්ත වෙන්නට එක හේතුවක්. ඒ තමයි අම්මා තාත්තා දෙන්නම ජීවත් වෙන අවස්ථාවක් කියන එකනේ. ඒ අවස්ථාව අපේ ජීවිතේ හැමදාම දෙන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලත් එක්ක එකට ජීවත් වෙන්න ලැබෙන අවස්ථාව ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඇයි ඒකට හේතුව අපි කුඩා කාලේ පටන් ඇති දෙඩි කරපු යම්ම තාත්තා අපේ සාර්ථකත්වයේ දිහා බලලා සතුට වෙන අවස්ථාව දැක ගන්න ඉන්න එක ඒක ලොකු භාග්‍යයක්. ඒක බොහෝ දෙනාට ලැබෙන්නේ නැහැ. බොහෝ අම්මල තාත්තලටත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි ඒ අම්ම තාත්ත වයසට ගියහම එයාටන්ට උපස්ථාන කළා සලකලා අපට ලොකු පිනක් කරගන්න පුළුවන්. ධර්මය දන්න දරුවෝ දෙමාපියෝ එක දවසක් හරි වැඩිපුර ජීවත් කරගන්න මහන්සි ගන්නවා. ඒකට හේතුව ඇයි? ඒ ජීවත් වෙන එක දවසෙන් කරන අම්මලක තාත්තලට කරන උපස්ථානය ඇතමිට ආත්මව 100 ගානක් සමන්ට සුගතිගාමි වෙන්න එක හේතුවක් වෙනවා. අනිත් දේ තමයි ඒ අම්ම තාත්ත දෙන්නට උපස්ථාන කරනකොට අපේත් ලොකු ගුණයක් ඉස්මතු වෙනවා. මොකද ලෝකයේ බොහෝ දෙනෙක් ධර්මය දන්න කෙනෙක් ඉන්නවා නම් එයා අපි දිහා බලනකොට බලන ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි අපි කොච්චර කළගුණ සලකන අයද කියලා. අන්නේ කළගුණ සලකන ග්‍රැටිටියුඩ් කියන එක. ඒක තියෙනවද කියලා බලාගන්න ප්‍රධාන සංකේතයක් තමයි අම්මට තාත්තට සලකන ආකාරය. අපිට පසු කාලේන හමු වෙච්ච අයට ඕනතරම් සලකන්න පුළුවන්. නමුත් අර මුලින්ම හමු වෙච්ච දෙන්නට සලකන ආකාරයෙන් තමයි ලෝකයේ නුවණැති අය, ගුණවත් අය අපි දිහා බලලා ගන්න තීරණය. අනේ එතෙන්දී අපට සමාජයේදී ගෞරවාන්විතව ජීවත් වෙන්නටත් ඒක හේතුවක් වෙනවා. අනිත් දේ තමයි අපට මේ ජීවිතේ ලබා දෙන්න කැපවීම කරපු ඒ අමල තාත්තර දෙන්නට සුගතිගාමි වෙන අපි උදව් කරන්නට ඕන. ඒකට ජීවත් වෙන එක වටිනාකම ඒක. ඒ ජීවත් වෙන හැම දවසකදීම ඒ අමල තාත්තරට උපරිම පිනක් වැඩෙන විදියට පින්කම් කරන විදියට අපි පරිසරය සකසලා දෙන්නට ඕන. ඒක තමයි අපි යට කරන ලොකුම උපකාරය. ඉතින් මම හිතන ඔබ දෙපළම ඒ කටයුතු තමන ශක්ති ප්‍රමාණෙන් කරනවා. ආහාර පාන බෙහෙත් ආදියෙන් සලකනා වගේම එයට ධර්මය රකින්නටත් උදව් කරනවා. වයසට ගියාට පස්සේ වැඩිහිටිය අය බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ආදරය කියන එක. අනිත් එක ගෞරවය කියන එක. මේ දෙක තමයි වයසට අය බලාපොරොත්තු වෙන දේ. ඇතැමිට කැම බීමටත් වඩා බලාපොරොත්තු වෙන්නේ මේ දෙක. එයාට රෙස්පෙක්ට් කරන්න ඕනේ. එයාම ඒ වගේම එයාට ආදරය කරන්නට ඕන. මෙන්න මේ කාරණා දෙක තමයි ඊටම වැදගත් වෙන්නේ. බොහෝ විට අපි හිතනවා අපි අම්මට තාත්තට කැම බීම ටික දෙනවා, ඇඳුම් පැළඳුම් ටිකක් දෙනවා, බෙහෙත් හේතුත් දෙනවා කියලා අපි හිතනවනේ. නමුත් ඇතැමිට අපෙන් ආදරය ලැබෙන්නේ නැහැ. අන්නේ ආදරයත් ලැබෙන්න ඕන. ඒක තමයි එයා අපේ බලාපොරොත්තු වෙන ප්‍රධාන දේ. මම ඊයේ මගේ කාමරේ අස් කළා. අස් කරනකොට මම කොලෙජ් එක යන කාලේ එක් පන්තියේ ළමයෙක් ලියපු ලිපියක් මට හම්බුණා. ලිපියක් කියන්නේ ඇසයින්මන්ට් එකකට. වැඩිහිටි වෙච්ච අවස්ථාවේදී ඒ වැඩිහිටි කෙනෙක් විදියට ලියන ලිපියක්. එයා අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් මොකද කියලා. මේ තරුණ වයසේ ඉන්න කෙනෙක් වයසට ගිහිල්ලා කියලා හිතලා ඒ වයසට ගිහිල්ලා ඉන්න වෙලාවේදී එයා අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. එයා කියලා තිබ්බේ නැහැ ආහාර පාන කියලා. එයා කියලා තිබ්බේ නැහැ බෙහෙත් හේත් කියලා. එයා කියලා තිබ්බේ කාරණා දෙකයි. ඒ තමයි අනිත් අය මට ආදරය කරන්න ඕන, මට ගරු කරන්න ඕන කියලා. අන්න ඒක තමයි ඇත්තටම වැඩිහිටිය බලාපොරොත්තු වෙන දේ. ඔබත් වයසට ගියාම ඔබත් ඒ දේ තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ කරුණ මම හිතන්නේ ඔබ හුඟක් දුරට සිද්ධ කරනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කරන පින්කම් තමන්ගේ ජීවිතයේ සතුට ලැබෙන්නට හේතුවක් වෙනවා. ඉතින් මේ වගේ පින්කම් අපට උනන් නොකර ඉන්නත් පුළුවන්. නමුත් කරාට පස්සේ අපට හිතට ලොකු සතුටක් අනේ අපි මේ යුතුයකම කළා නේද කියලා. ඒක අද විතරක් නෙවෙයි ලබන අවුරුද්ද වෙනකම මේ සතුට තියෙනවා අනේ අපි අවුරුද්ද දෙකේ අපි දාන දුන්න කියලා. ඊළඟ අවුරුද්ද එනකම තමයි ලොකු එනර්ජි එකක් මේක. ඊළඟ අවුරුද්දම ජීවත් වෙන්න මේක ආශිර්වාදයක් තමයි. මේ තමයි සුප්‍රීම් බ්ලෙසින්ස් කියලා කියන්නේ. ඉතින් ඒ කරුණෝ සිහිපත් කරමින් අපි මේ ආදරණීය මෑණියන්ට ලලිතා සෙනවිරත්න මහත්මියට අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ දරුවන්ට ආශිර්වාද කරමින් තව ඔබතුමියට නිරෝගීව ජීවත් වෙනට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා කියලා. ඉතින් ස්වාමින් වහන්සේලාට දානය පූජා කිරීමෙන් අපට එකතකින් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ කාරණා ලැබෙනවා. අනිත් අතින් ප්‍රධාන දෙයක් තමයි හාමුදුරන් දානයක් දුන්නාම අපට හාමුදුරන්ගෙන් බණහන ලැබෙනවා. මේක තමයි දානයකින් ලැබෙන ප්‍රධානතම ආනිසංසය. ඉතින් ආනිසංසයත් ඔබ උපරිම ලෙස මේ අවස්ථාවේ ලබා ගන්නට ඕන. Dear friends in Dhamma, you are gathering here for a special meritorious act, offering dana to the Mahasangha. Actually, you performed this meritorious act because of your gratitude. Especially Mr. Lasika Siniratna and Mrs. Chandrika Siniratna perform this meritorious act on behalf of your beloved fathers, Mr. Tissa Siniratna and Mr. Chandra Udalayagama. This is one of the gratitudes that we should do as children. As Bhante Sirinand explained, when someone is alive with us, we can help them physically, materially, from hand to hand. But when someone passed away, we are unable to help them from hand to hand, materially. Nahatteyana hattang upakappati buddha says, when someone passed away, we are unable to help them from hand to hand. Here we do chitteyana chittang upakappati. We do something here from mind to mind, acquiring positive thoughts in our mind, generating wholesome energy in our mind. We transfer these merits to our beloved departed relatives. That is the thing you are doing here. Buddha says, especially when we perform these kind of activities, we have some benefits in this life. There are four benefits that we receive throughout practicing these kind of activities. Especially when we offer dana to Mahasangha, Buddha says we receive four benefits. Ayu, longevity, one, good complexion, sapa, happiness, and bala strength. These are the benefits, results that we receive throughout offering dana to Mahasangha. Not only that, the other thing is that Buddha explained the most important thing that we should do, purifying one's mind, sacitta pariyodhapanam. When we perform these kind of activities, we purify our mind. You know, ordinary people, they may think that their happiness depends on their money, their fame, and working hard. This is the common thing that ordinary people think for their happiness. But you know, even though someone is well educated, although someone is very rich, if their mind is polluted with negative thoughts, everything that they earned is useless. That is why I would explain, if someone wants to achieve the peace of mind, happiness, they have to develop their positive thoughts. At the same time, we should eradicate, we should overcome negative thoughts from our mind. There are three unwholesome mental states, negative thoughts that disturb our peace of mind. They are greed or craving, anger and ignorance. These are the main negative thoughts that disturb our peace of mind. Our real success depends on our happiness. Our happiness completely depends on how far we have eradicated these negative thoughts from our mind. That is why Buddha has explained the importance of practicing three meritorious deeds. Dana, Sila and Bhavana. By practicing Dana or generosity, we overcome greed. By practicing moral conduct, we overcome anger. And also by practicing loving kindness, may all beings be well, happy and peaceful. We eradicate one of the main negative thoughts, which is anger or ill will. On the other side, by practicing meditation, especially by reflecting on impermanence, we reduce ignorance or delusion. You know, dana, sila, bhavana. These are the primary qualities. Actually, not only for our inner peace, but if we need to live in this society with glory and fame, these are the things that we should do. You know, when we are greedy, we have no friends. That is why Buddha says, he who wants to win friends should practice generosity. The more you practice generosity, the more you make friends. On the other side, Buddha says, if someone wants to live in this society as a respectful person, he should practice moral conduct, discipline in our speech and behavior, or Panchasila, five vices. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from stealing, abstaining from intoxicating drinks and drugs. Actually, we follow these qualities. It means we are respectable persons in this society. That is very important. When you practice these five vices, society respects you. That is why Buddha has explained the importance of practicing sila or virtue. On the other side, Buddha explained, when we are going to purify our mind, all Buddhist doctrines can be included in one side, practicing loving kindness, on the other side, reflecting on impermanence or wisdom. In one side, we develop inner peace or loving kindness. On the other side, we should develop wisdom. Wisdom and loving kindness are the main doctrines in Buddhism. When we go forward in our spiritual life, in one side, our loving kindness should increase day by day. It means we always reflect on, may all beings be well, happy and peaceful. As the result of practicing loving kindness to highest level, when we meet a person, what is our attitude, our intention? We think that person as our only son or daughter. Mata yathaniyam puttang ayusayaka putta manurakhi. When we remember a person, when we meet a person, when we see a person, we think that person like our only son or daughter. When we drive on a street, if we can think other people are like our children, how our mind beautiful is. Not only loving kindness that we have, but we should have compassion, karuna, mudita, or sympathetic joy, and equanimity, upeksha. These are the four sublime states that the Mahabrahma lives with. If we can practice these four sublime states, it means we are like divine beings. We are like Brahma beings, having a physical, human physical appearance. Mentally, we are in the Brahma realm. That is the path that Buddha explained. Living with these four sublime states, Satara Brahma Viharan. On the other side, Buddha has explained the importance of practicing mindfulness. Mindfulness means the awareness of our body and mind. Suffering completely arises because of ignorance or delusion. For that, Buddha has explained the importance of practicing mindfulness. What is the mindfulness? Mindfulness means the awareness of our mind and body. When mental thoughts come to our mind, we should understand, now I am reading my mind. For example, when you remember someone who has blamed you, as soon as you remember that incident, what happens to your mind? You may get angry. What is the reason? Your mind suddenly goes to pass. Not only mind goes to pass, but mind lives. in the past experience. But we don't know that now I am reading my mind. What is the reason? Reason is that we have no awareness, we have no mindfulness. We are sitting here, but we are living in the past experience because of no mindfulness. If we have mindfulness, we can remember anything which happened in the past. Remember, or memory is not the fault. What is the fault? The fault is ignorance. What is the ignorance? Ignorance means when we think something, if we don't know that now I am reading my mind, then our mind lives in the past experience. Then we have suffering. A person can blame you once, but if you are ignorant, what happens to you? You are blamed again and again by your ignorance. That is why Buddha explained the importance of practicing mindfulness. Again and again, we should keep our attention in the present moment. Not only that, when mental thoughts, when positive thoughts or negative thoughts come to our mind, we should understand that now I am reading my mind. That mind is not alone. It is with other four aggregates, rupa, forms, vedana, feelings, sanya, perception, sankhara, mental formations, and consciousness. These five things are together. These five things are our life. Whatever we experience in the past, present or future, it means these five aggregates arise at the moment. They are impermanent. They are dissatisfactory. They are selfless. But we don't accept this thing. We think that they are permanent. They are mine. They are myself. That is why suffering arises. If we can understand this reality, not only understand this reality, we should develop our mindfulness to live in the present moment. If you are mindful, if you are wise, nobody or nothing can disturb our peace of mind. You know, sometimes you may think that you are so busy, you have no time to listen to Dhamma, or you have no time to practice Dhamma. Sometimes you have postponed to practice Dhamma. It means you have postponed having a happy life. If, you know, we postpone anything, it is okay, but we are unable to postpone practicing Dhamma. Why is that? This is our life. We should have to overcome suffering. We should achieve the peaceful life. For that, Buddha has explained the path, how we achieve the real happiness. Our real happiness completely depends on reducing ignorance. Reducing ignorance completely depends on practicing mindfulness, living in the present moment, and also reflecting on impermanence. If you are able to live in this idea, in this Dhamma, it means we have overcome greed, anger, and delusion. The more we have eradicated greed, anger, and delusion, the more we have overcome suffering. The more we have overcome suffering, it means nobody or nothing can disturb our peace of mind. As soon as we experience something, we suddenly know that this experience arises at the moment. This present experience didn't come to the present from the past. This present experience will not go to future from the present. This present experience arises and ceases at the moment. This is the reality that Buddha has discovered and he has proclaimed to the world kindly. If we can practice this Dhamma, actually we are so fortunate people in this world. That is why Buddha always encouraged us to listen to Dhamma and practice Dhamma. Doing these kind of meritorious activities, having some benefits such as longevity, good complexion, strength, and happiness. On the other side, we should spend our time to listening to Dhamma practice Dhamma and get results in this immediate life. We were born to listen to Dhamma and also we were born to practice Dhamma. We were born to, in this world, in this time, to achieve the final bliss of liberation. For that, Buddha has always explained the path. We have this sublime truth in this life. If you can practice Dhamma, actually, we are so fortunate people in the world. In this moment, you can be happy. You performed a very wonderful meritorious act, offering dana to Mahasangha. And by acquiring these positive thoughts, if our departed relatives are needing merits, may they rejoice with these merits and may they enhance their spiritual energy. Finally, may they be able to achieve the final bliss of liberation. With that intention, let's share these merits with your departed relatives, Mr. Tissa Seniratna, who passed away 2 years ago, and Mr. Chandra Udalagama, who passed away 3 years ago. Please, for the water, recite in the gatha. Hidam me nyate nang hotu sukita huntu nyatayo. Idam me nyate nang hotu sukita huntu. Idam me nyate nang hotu sukita huntu nyatayo. Paripurenti sagaram neva mevaito dinnam tetanam upapapati yataninnam pavattati eva mevaito dinnam tetanam upapapati. By the power of all these meritorious deeds, may guardian deities and angels also receive this spiritual energy. May they enhance their divine energy. May they keep their eye on you too. With that intention, let's share these merits with guardian deities and angels to recite in the gatha. Ettavata chayamnehi sambhatan punyam sambe deva anumodanto sambha sampanti sindhya. Ettavata chayamnehi sambhatan punyam sampadam sambe deva anumodanto sambha sampanti sindhya. Ettavata chayamnehi sambhatan punyam sampadam sambe deva anumodanto sambha sampanti sindhya. Hondai Dr. Lasika Seniratna Mahatmat, Dr. Chandrika Seniratna Nona Mahatmiyat, Tamange Adaraniya Mæniyan, Lalita Seniratna Mahatmiya Perumuni Thabagena, Tamange Daruwa Denna Athulu Me Nyathin Kawuru Sambandha Karagena, E Hama Denata Maasirwada Pinisa Ithama Lassana Pinkamak Siddha Kale, ඉතින් අපේ ධම්මපීති හඳුර මතක් කළ පරිදි මේ පින්නතුන් මේ විහාරස්ථානයේ දිනු වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරනවා. ඉතින් මේ පින්නතුන්ගේ මේ අනුග්‍රහය නිසායි මේ ස්වාමින් වහන්සේලා ලස්සනට මේ පින්කම් කරන්නේ. ලස්සනට මේ විහාරස්ථාන තියාගෙන බොහෝ දෙනෙකුට පින්කම් කරන අවස්ථාව ලැබෙන්නේ ඔබ කරන අනුග්‍රහය නිසා. ඉතින් ඔබ ඊටාම ධර්මිකව මහන්සියෙන් උපයන ධනය නිර්ලෝභීව මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරනකොට තමයි තව බොහෝ දෙනෙකුට ඇවිල්ලා මේ විහාරස්ථාන දැකලා මලක් පානක් පූජා කරගෙන එයට බණ භාවනා කරලා සිල් රැකලා තමන්ගේ මියගිය ඥාතින්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම මේ හැම දෙයක්ම කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබ කරන අනුග්‍රහය නිසා. ඉතින් විශේෂයෙන්ම පන්සලක් ගොඩනගාන කරන උදව්ව කියන එක අවුරුදු 100 ගානකට කරන ආයෝජනයක් ඒක. ඉතින් ඔබට මේ ආත්ම භාව විතරක් නෙවෙයි කවදාරි සුගතිය ඉඳලා දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකෙක ඉඳලා ඇවිල්ලත් ඔබට සතුට වෙන්න පුළුවන්. අනේ මම මනුස්ස ලෝකෙදි මේ වගේ කරපු පින්කම් නිසා ලස්සන පන්සල් මේ වගේ තියෙනව නේද කියලා ඔබට හුඟා සතුට වෙන්න පුළුවන්. ඉතින් ඔබ දෙපළගෙම කාරුණික අනුග්‍රහය ඒ වගේම පරිත්‍යාගයන් වික්ෂුන් වහන්සේලා හැටියට අපි හුඟා අගය කරනවා. ඒක මේ විහාරස්ථානයේ ලොකු ශක්තියක්. බොහෝ දෙනාට ඒක ආශිර්වාදයක් වෙනවා ඔබේ ජීවිතයටත් විශේෂයෙන් තමගේ මේ ආදරණීය දරුවන්ටත් ඒක ඒ පින්කම් ආශිර්වාදයක් වෙනවා.